තැන් තියෙන්නේ විෂම තැන්. හානු වලවල් කටුරෝලු ගල් පර්වත ප්‍රපාත ඕවා තමයි ගොඩාක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ මේ මනුෂ්‍යයන් අතර ඉපදුන අයගෙනුත් ධර්මය අහන්ට ලැබෙන ඉතාමත් අත ලොස්සකට. බොහෝ අයට ධර්මය අහන්ට ලැබෙන්නේ නෑ. එනිසා ඔබට මේ ධර්මය අහන්ට ලැබෙන එක සුළුපටු දෙයක් නෙවෙයි. මේ ලෝකෙ ධර්මය කියල දෙයක් තියෙනවා. ඒක ලෝකෙ ශ්‍රේෂ්ඨ දෙයක් කියලා අහන්ට ලැබුණා දහම්සොඬ කියන රජ්ජුරුවන්. ඒ දහම්සොඬ කියන රජ්ජුරුවෝ ඒ මේ ධර්මය අහන්ඩ තියෙන කැමැත්තෙන් අණබෙර යව්වා, තෑගි වස්තුව දෙනවා, බණපදයක් කියන්න ඇවිල්ලා කියලා කියන්න කිසි කෙනෙක් හිටියේ. ඊට පස්සේ පණිවිඩයක් යව්වා, කහවණු 1000ක් දෙන්නම් බණපදයක් කියන්න. ඒත් නෑ. ඊට පස්සේ යව්වා, ඇතෙක් බරට වස්තුව දෙන්නම් බණපදයක් කියන්න. කවුරුත් නෑ. ඊට පස්සේ රජ්ජුරුව කල්පනා කළා, ධර්මය කියන්නේ වටිනා දෙයක්, මේ වගේ පොඩි දෙයකට මෙයාලා ධර්මය කියන්නේ. ඒ නිසා මේ රටෙන් භාගයක් දෙනවා, යුවරජ්‍යකම දෙනවා බණපදයක් කියන්න කියලා කිව්වා. කවුරුත් නැහැ. ඊට පස්සේ කල්පනා කරා, මේ ධර්මයේ තියෙන වටිනාකම නිසාම වෙන්න ඇති මේ මේ කියන්නේ නැත්තේ. ඒ නිසා මේ මුළු රජකමම දෙනවා කියලා අනබෙරියවවා. රජකම ලබා ගන්නටවත් කවුරුවත් බණපදයක් දැනගෙන හිටියේ නැහැ. එතකොට එක බණපදයක වටිනාකම මොකද්ද? දඹදිව් රාජ්‍ය කෝටි ප්‍රකෝටි මෙච්චරයි කියලා කියන්න බෑ. එක බණපදයක වටිනාකම. එතකොට දැන් අද ඇහෙන බණපද එකක් ඒ කාලේ කියන්න පුළුවන් කෙනෙක් හිටියා නම් එයා ඒ හේතු කරගෙන රජකම ලබනවා. දැන් අපිට අර ගෞතම බුද්ධ ශාසනය ඉස්මතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි චිත්ත ප්‍රසන්න ශ්‍රාවකයන්ගෙන් ධර්මය ඇහෙන නිසා අපිට ඒ වටිනාකම සමහර වෙලාවට නොතේරෙන්න පුළුවන්. නමුත් අතීතයට කල්පනා කරලා බලනකොට අපිට මේ ලැබෙන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. පින්වතුනි, අපේ ජීවිතේ අපි කරන කියන දේවල් එක්ක අපේ ජීවිතේ අනාගතේ තීරණය වෙනවා. ඒ නිසා දැන් අද වාගේ දවසක අලුතෙන් මේ මිනිස්සු අවුරුද්දක් අලුතෙන් ලබනවා කියලා කියනකොට ලොකු ලොකු බලාපොරොත්තු තියෙනවා. ඊළඟට අවුරුද්ද සැලසුම් කරනවා, අපි මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරමු කියලා. දැන් මෙහෙමයි, හැබැයි ඔබ මෙච්චර කාලයක් එක එක සැලසුම් කළා. අවසානයේ බලනකොට සැලසුම් කළේ එකක් උනේ එකක්. මේ පොඩි දරුවෝ හදනකොට අම්මලා ඒ දරුවන්ගේ අනාගතයේ මෙයා හරියට මහා බ්‍රහ්මයා වගේ ඒ දරුවන්ගේ අනාගතයේ තීරණය කරනවා දෙමව්පියෝ විසින්. නමුත් දෙමව්පියෝ හිතන්නේ මොකද්ද? දරුවෝ අවසානයේ මූණ දෙන්නේ කොයි වගේ ලෝකයකටද? ඒ නිසා නොහිතන දේවල්මයි සිද්ධ වෙන්නේ. හිතන දේවල් විනාශ වෙලා යනවා. ඕක තමයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා ඔබ අවුරුද්දකට යම් සැලැස්මක් කරනකොට කලින් කළා වගේ ඒවත් කරන්න. හැබැයි මේ අවුරුද්දේ කවුරුත් නොකරපු සැලැස්මක් කරන්න. ඒ තමයි මෙහෙම සැලැස්මක්. තමන්ගේ ගුණ නැතිවෙන යම් ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒ ටික වහ ගන්න ඕන. ගුණ ඇතිවෙන සැලැස්මක් හදා ගන්නවා. සැලැස්මක් ඕන ගුණ නැතිවෙන එකක්ද, ගුණ ඇතිවෙන එකක්ද? ගුණ ඇතිවෙන සැලැස්මක් හදා ගන්න. ඊට පස්සේ ජීවිතේ වෙනසෙ නැති සැලැස්මක් හදා ගන්න. ඊළඟට ඇති කරගන්න දොස් නැති සැලැස්මක්. ඊළඟට ඇති කරගන්න පෞරැස්වේ නැති සැලැස්මක්. ඒ වගේම කාගෙන්වත් චෝදනා නොලැබෙන සැලැස්මක් ඇති කරගන්නට ඕන. මං කිව්ව කාරණාව පැහැදිලි නේද? පව් නැති පව් සිද්ධ, ඒ කියන්නේ තමන්ගේ ජීවිතයෙන් පව් නොකෙරෙන සැලැස්මක්. අපිට එහෙම තිබ්බනම් ඇයි මේ වගේ සැලැස්ම කවුරුත් ගහන්නේ? ගහන්නේ සල්ලි ලැබෙන සැලැස්මක්, තමන් ඉන්න තත්ත්වයෙන් ඉහළට යන සැලැස්මක්, පඩිය වැඩි කරගන්න සැලැස්මක්, භවභෝග වැඩි වෙන සැලැස්මක්, ඊළඟට තමන්ගේ තියෙන වත්පෝසක්කම් වැඩි වෙන සැලැස්මක්, ඕවා තමයි සැලසුම්. මෙන්න මේ සැලසුම ගහගන්න නැත්තම් ඒ තමයි තමන්ගෙන් වැරදි නොවෙන සැලැස්මක්, පව් නොකෙරෙන සැලැස්මක්, පින් කෙරෙන සැලැස්මක්, ගුණ නැති නොවන සැලැස්මක් හදාගන්න තියෙනවා නම් හරි අගේ. හැබැයි මේක කරගන්න පුළුවන්නේ සත්පුරුෂයාට විතරයි. අසත්පුරුෂයාට මේක කරගන්න බෑ. එතකොට එහෙනම් කොහොමද සත්පුරුෂයා අසත්පුරුෂයා තෝරගන්නේ? මෙන්න තියෙනවා. මං අද කල්පනා කළා මේ පින්වතුන්ට කියලා දෙන්න. හරි ලස්සනයි. දහම් කරුණු සරලයි. ඒවා නැත්තෙත් ඒවමයි. මේ ලෝකේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරනකොට පුජ්‍යලේ කරමුණු කරන්නේ නැහැ. මේ ලෝකේ තියෙන ධර්මතාවය තමයි කතා කරන්නේ. දැන් මේ බලන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් මහණෙනි, සතර දිනේ කෙරෙහි වැරදි ලෙස පිළිපං. දැන් ඔන්න තමන්ගේ ගුණ නැති නොවෙන්න, තමන්ගේ අතින් පව් නොකෙරෙන්න බලපාන පුජ්‍යලියෝ අරමුණු කර, කියන්නේ පුජ්‍යලියෝ හතර දිනක් ගැන කියනවා. මෙන්න මේ හතර දිනාට ගරු කරලා හිටියානම් තමන්ගේ අතින් වැරදි වෙන්නේ නැහැ කියනවා. එතන මේක නම් වැරදි වලින් මිදෙන්න කැමැති, අකුසල් වලින් ගැලවෙන්න කැමැති, පින් පුරව ගන්න කැමැති, ජීවිතේ යහපත් කර ගන්න කැමැති කෙනෙකුට මේ ලැබෙන දහම් පණිවිඩේ පිපාසයෙන් ඉන්න කෙනෙකුට සිසිල් පැම්පොකුණක් වගේ. සුවඳ අග්‍ර සුවඳ හොය හොයා ඉන්න කෙනෙකුට අග්‍ර සුවඳින් යුතු සඳුන් අරටුවක් හම්බ වුණා වගේ. බඩගින්නෙන් පිපාසයෙන් ඉන්න කෙනෙකුට මීවදයක් හම්බ වුණා වගේ. ඊළඟට ගිමනින් තැවුණ කෙනෙකුට සුදෝ සුදු වැලි ඇතුරන යූර සහිත මේ පැම්පොකුණක් ලැබුණා වගේ තමන්ගේ ජීවිතේ හදාගන්න කැමති කෙනාට මේ දහම් පණිවිඩේ. මොකද ඒ දහම් පණිවිඩේ බුදුරජාණන් වහන්සේ වදාලා, මෙන්න මේ හතර දෙනාට ගරු කළේ නැත්තං, සත්කාර කළේ නැත්තං, සම්මාන කළේ නැත්නම් තමන්ගේ අතින් වැරදි වෙනවා. ඊළඟට තමයි ඒ එයාගේ තියෙන උගත්කම නැති වෙලා යනවා. ඇතුලෙන් උගත්කමක් නැති වෙලා යනවා. පිටට පේනවා උගත්කම. ඇයි පිටට උගත්කම පේන්නේ? එයාට සහතිකයක් දීලා කලින්. BA තේනනේ. ඒ වගේ උපාධි වලින් එක එක සහතික දීලා එයාට. ඒ නිසා බාහිරට පේන උගත්කම ඇතුළේ නෑ. ඊට පස්සේ එයා තමයි අසත්පුරුෂයා. සත්පුරුෂ නෑ. ඕනම පැත්තකට පෙරලෙනවා. ඊට පස්සේ තමන්ගේ ගුණ වනසගෙන ඉන්නේ. ඇතුළේ ගුණයක් නෑ. හැබැයි මෙයා ගව සල්ලි තියෙනවා, යාන වාහන තියෙනවා, ඔක්කොම තියෙනවා, ගුණ නෑ. ඊට පස්සේ අනිත් අයට ඕන වෙලාවක යාට දොස් කියන්න පුළුවන්. ඒ හතර දෙනාට ගරු නොකර හිටියොත් ඊළඟට බොහෝ පව් රැස් කරගන්නවා. බොහෝ පව් රැස් කරගන්නවා නම් මෙයා කාය බිඳලා කොහෙද යන්නේ? ඒකනේ, එයා යනවා දුගති ලෝකවල. කවුද බලමු මේ හතර දෙනා? මහණෙනි, තම මව් කෙරෙහි වැරදි ලෙස පිළිපම් බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරාගත් ගුණ ඇතිව වාසය කරනවා. මව කෙරෙහි වැරදි ලෙස පිළිපන්නම් එයාගේ ජීවිතේ වැරද්දටම ගිහිල්ලා. ඊළඟට ගුණ වෙනසිලා අනිත් අයගෙන් චෝදන ලබන්න පුළුවන් අසත්පුරුෂෙක් වෙලා. මම මේක විස්තර කරන්න. ඊළඟට ඊළඟ කාරණා, ওই පළවෙනි කාරණාව මව කෙරෙහි, ඊළඟට පියා කෙරෙහි වැරදි ලෙස පිළිපන්නම් එයාගේ ජීවිතේම වැරද්දට යොමු වෙලා. ගුණ නැති වෙලා, ඇතුළේ තියෙන ගුණ ටිකක් නැති වෙලා, නිරේට යන සුදුසෙක් වෙලා. ඇයි මිනිස්සෙන් ඉහළට ගෙනියන්නේ ගුණෙන්ද? එහෙම නැත්නම් වත් පෝසක්කම් වලින්ද? ගුණෙන්. ගුණෙන්මයි අපි කොයි තරම් කාල වේල හොඳට ඇඳලා පැළඳලා ලෝකෙට පේන්න වාසය කළත් මැරුණ හැටියම අපි ඊළඟ උපත තීරණය කරන්නේ ගුණෙන්ද? එහෙම නැත්නම් වෙන දෙයකින්ද? තමන්ගේ තිබ්බ ගුණයෙන්. පැහැදිලි නේද? ඉතින් ඊට පස්සේ ඔන්න දෙවෙනි කරුණ මොකද්ද? පියා කෙරෙහි වැරදි ලෙස පිළිපං. තාත්තා කෙරෙහි වැරදි ලෙස පිළිපං. වැරදි ලෙස පිළිපං වෙන්නේ කොහොමද කියලා විස්තර කරන්න. මම සූත්‍රය ඉස්සෙල්ලා විස්තර කරන කෙටියෙන් කියාගෙන යනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි වැරදි ලෙස පිළිපං. තථාගතයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වැරදි ලෙස පිළිපං වුණොත් අන්න ඒ කෙනා කය බිඳිලා මරණින් මත්තේ දුගතිය යනවා. බොහෝ පව් රැස් කරගන්නවා, ගුණ වනසා ගන්නවා, දොස් සහිත වෙනවා, නැනවතුන්ට ඕන වෙලාවක චෝදනා කරන්න පුළුවන්. ඊළඟට තමයි තථාගත ශ්‍රාවකයා කෙරෙහි වැරදි ලෙස පිළිපං කෙනාගේ අති වැරදිම තමයි දිගටම වෙන්නේ. එයාට නැගී හිටින්න බෑ කවදාරි එක හදා ගන්නක. එතන ගුණයක් නැති කරගෙන ඇතුලේ කිසිම දෙයක් නෑ මෙයාගේ. දෙවියන් වඳින පුදන සත්කාර කරන, සත්පුරුෂයෝ සමීප වෙන, ඊළඟ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා කියන්න පුළුවන් ලෝකේ පිදුම් ලබන කිසිම ගුණයක් නෑ එයාගේ. ඒකයි ගුණ හාරගත්තා කියන්නේ. මෙන්න මේ හතර දෙනා කෙරෙහි ගෞරවය නැත්තම්. කවුද මේ හතර දෙනා? පළවෙනි කෙනා කවුද? මව. ඊළඟට පියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා. මට හිතෙනවා අන්න ওই කරුණ මුල් කරගෙන වෙන්නේ නැති සමහර අය කියන්නේ ගෙදර බුදුන් අම්මා කියලා. නමුත් එහෙම එකක් බුද්ධ දේශනාවක නැහැ. සමහරට මේ වාගේ සමාන කරලා දහම් කරුණු දේශනා කරපු නිසා ඒකෙන් ගත්ත අදහසක් වෙන්නේ නැති ගෙදර බුදුන් අම්මා කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේට සමාන කරලා නැහැ දෙයක්. අප්‍රතිසමයි. එහෙම අම්මා සමාන කරලා නැහැ. එයි නැත්නම් ගෙදර අම්මා පුතාට සැරදානකොට පුතා හිතයි බුදුරජාණන් වහන්සේත් මේ වගේ කියලා. ඇයි අද කාලේ ඥාණි නැහැ? පොඩි සරල දෙයකින් ගන්නේ. සරල දෙයකින් හිතනවා. හැබැයි ඒක දැන් මෙතනත් එහෙම ගන්න බෑ කියලා කියන්න එක කරුණක් තියෙනවා. ඇයි අම්මා ගැනත් කිව්වා, තාත්තා ගැනත් කිව්වා, බුදුරජාණන් වහන්සේ ගැනත් කිව්වා, ශ්‍රාවකයා ගැන කිව්වා. එතකොට ශ්‍රාවකයා කෙරෙහි පිළිපං, වැරදි ලෙස පිළිපං කෙනාටත් ගුණ නැති වෙනවා කියලා කිව්වනේ. නමුත් ශ්‍රාවකයන්ට කවදාවත් අපි බුදුරජාණන් වහන්සේ වගේ කියනවාද? නෑ. එහෙනම් අම්මා තාත්තත් බුදුරජාණන් වහන්සේ වගේ කියලා කතාවක් ධර්මයේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අම්මට, තාත්තට, බුදුරජාණන් වහන්සේට, සංඝයාට කවුරු හරි වැරදි ලෙස පිළිපන්නා එයාගේ ගුණ ටික නැති වෙලා යනවා. මේ ලෝකේ ඉහළ මේ මිනිස්සු ඉස්සරහට ගෙනල්ලා එයාව කොයි තරම් පිදුම් ලැබුවත් ඒ පිදුම වෙන්නේ හිස් දෙයකට, ඇතුලේ නෑ. පැහැදිලිද මං කියන එක? බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා. ඒ සත්පුරුෂයෝ හතර ස්ථාන පුජ්‍යලෝ හතර දෙනෙක් කෙරෙහි මනාව පිළිපැදලා සත්කාර සම්මාන ගෞරව කරලා ඒ හතර දෙනා ගුණයෙන් දියුණු වෙනවා, වැඩෙනවා, ගුණ හාරගන්න, ගුණ පුළුවන් තරම් ජීවිතයට ගුණ එකතු කරනවා. ඒ කොහොමද? ඒ හතර දෙනා කවුද? මව කෙරෙහි, පියා කෙරෙහි, ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ඊළඟට ශ්‍රාවකයා කෙරෙහි. බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් තම මව් කෙරෙහිද පියා කෙරෙහිද වරදවා පිළිපන්නේ නම් සම්මා සම්බුද්ධත්වයට පත් තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශ්‍රාවකයන් කෙරෙහිද වරදවා පිළිපන්නේ නම් එබඳු මනුෂ්‍යයා බොහෝ පව් රැස් කරගන්නේය. මව්පියාදීන් කෙරෙහි අධර්මචර්යාව හේතුවෙන් නැනවහත් වූ ඔහුට මෙලෝදීම ගරහනවා. ප්‍රඥාව තියෙන අය ගරහනවා ඔබ කරන දේ හොඳ නෑ කියලා. ඔහොම කරන්න එපා කියලා. ඊට පස්සේ මෙයින් චුත වූ විට අපායෙහි උපදී. දැන් බලන්න මෙතන සීලයක් ගැන කිව්වද? දැන් මේ බලන්න සීල් පද ගැන කතා කරන්නේ, සමාධිය ගැන කතා කරන්නේ, ප්‍රඥාදී ගැඹුරු ධර්ම ගැන කතා කරන්නේ නෑ. සරල දෙයක් කතා කරන්නේ. මේ පොඩ්ඩ වරද්දාගෙන වෙන දේ අපි කෙලින්ම අත ගහන්නේ කොහොමද? අපිට දිව්‍ය ලෝකේ යන්න ඕන කිව්වොත් කෙලින්ම අත ගහන්නේ එක්කෝ මහා විශාල දෙයකට කෙලින්ම ඉඳගෙන සතර සතිපට්ඨාන වඩන්න ඕන කියලා අත ගහනවා. මුල් ටික අමතක කරලා, මුල් ටික අමතක කරලා ඊට පස්සේ යමෙක් මව් කෙරෙහිද තම පියා කෙරෙහිද යහපත් ලෙස පිළිපන්නේ නම් සම්බුද්ධත්වයට පත් තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශ්‍රාවකයන් කෙරෙහිද යහපත් ලෙස පිළිපන්නේ නම් එබඳු මනුෂ්‍යයා බොහෝ පින් රැස් කරගන්නේ. එහෙනම් පින් කරන්න, පින් උපද්දව ගන්න පුළුවන් මේ අවස්ථා තමන්ගේ ගෙදරම තියෙනවද නැද්ද? ගෙදරම තියෙනවා. යමෙක් ඊට පස්සේ කියනවා මව්පිය ආදීන් කෙරෙහි කළ ඒ ධර්මචර්යාව හේතුවෙන් නැනවත් වූ ඔහුට මෙලෝදීම ප්‍රශංසා කරනවා. මෙයින් චුත වූ විට සුගතියෙහි ඉපිද සතුටු වෙනවා. ඔන්න දෙව්ලෝ යන්න දෙයක්. දෙව්ලෝ යන්න දෙයක්. ඔය එක කරුණක් මං විස්තර කරන්නම්. තව දැක්ක මං සූත්‍ර දේශනාවක්. බ්‍රහ්ම සහිත බව සබ්‍රහ්ම අංගුත්තර නිකාය දෙකේ සබ්‍රහ්ම සූත්‍රයේ. මහණෙනි, යං කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දා වෙද්ද ඒ පවුල් බ්‍රහ්මයා සහිත වේ. තමන්ගේ ගෙදර අම්මට තාත්තට ආදරෙන් සෙනෙහසින් ගෞරවයෙන් වැඳ පුදාගෙන ඉන්නවා නම් ඒ ගෙදර ඉන්නවා කවුද? බ්‍රහ්මයා. දැන් ඔබේ ගෙදර බ්‍රහ්මයා ඉන්නවද කියල බලන්න. කොහොමද බ්‍රහ්මයා ඉන්නේ? ඊළඟට තව එකක් තියෙනවා. යං කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දා වෙද්ද ඒ පවුල් වල මුල් ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ මෙයාලට ගෙදරින් පිට වෙන්න කලින් ගුරුහරුකම් දෙන්න කට්ටියක් එනවා. ඊළඟට මහණෙනි, යං කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදන ලද්දා වෙද්ද ඒ පවුල් මුළුමනින්ම දෙවිවරු සහිත වේ. මුල් දෙවිවරු සහිත වේ. ඒ ගෙදර දෙවියෝ ඉන්නවා. ඊට පස්සේ මහණෙනි, යං ගෙදරක මව්පියෝ පුදන ලද්දා වෙද්ද ඒ ගෙදර ආහුණෙය පුජ්ජලෝ ඉන්නවා. ඒ කියන්නේ වැඳුම් පිදුම් කරන්න සුදුසු අය ඉන්නවා. හැබැයි ගෙදර පුදනවා නම් විතරයි. මව් කෙරෙහි පියා කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා නම් ඒ ගෙදර ඉන්නවා බ්‍රහ්මයා. ඒ ගෙදර ඉන්නවා දෙවියෝ. බොහෝ ගෙවල්ල බ්‍රහ්මයෝ නැත. බොහෝ ගෙවල්වල දෙවියෝ නැත. ඒ ගෙවල් නිකා මූසල වෙලා. කොයි තරම් පුහුල් කැපුවත්, කොයි තරම් පහම් පත්තු කළන්, කොයි තරං වටිනා වාලම්පුරයක් ගේසර හැතියාගෙන හිටියන්, ඊළඟට තව තව එක එක දේවල් ගෙනල තියාගෙන හිටියන්, ඒ ගෙවල් මූසලයි. මේ ධර්මය තියන්නේ විදිහට. ඊට පස්සේ මහණෙනි, බ්‍රහ්ම රාජෝ යනු බ්‍රහ්මාති භික්කවේ මාතා පිතරෝ. බ්‍රහ්මයා කියලා කියන්නේ මව්පියන්ද. ඊළඟට පුබ්බාචරියෝති උච්චරේ. මේ පූර්ව ආචරියෝ කියන්නේ කාටද? මව්පියන්ද. ඊළඟට පූර්ව දේවතාවෝ කියන්නේ මව්පියන්ද. ඊළඟට දම්පැම් පිළිගැනීමට සුදුසු ආහුනීය පුජ්ජලෝ කියන්නේ මව්පියන්ද. ඊළඟට ඒකට හේතුව කුමක්ද? මහණෙනි, මව්පියවරු දූදරුවන්ට බොහෝ උපකාරී වූවෝය. ඊළඟට දූදරුවන් ඉපැද්ද වූහ, පෝෂණය කළාහුය, මේ ලෝකේ යහපත පෙන්වාහුය. හරි පුදුමයි. මම මේ කරුණ අදවාගේ අලුත් දවසක කියන්න කල්පනා කළ එක හේතුවක් නිසා. අපේ සමාජ උඩු යටිකුරු වෙච්ච ධර්මයක් තියෙනවා. ඒක මේ වගේ එකක්. ඔබ ඔබගේ යාළුවන්ගේ අම්මලා තාත්තලත් එක්ක කතා කරලා බලන්න. ඒතර අම්මලා තාත්තලා 100ක් එක කතා කරලා දරුවෝ ගැන ඇහුවොත් කියනවා, අනේ අපේ දරුවා අපි විදිහට පුළුවන් විදිහට බලනවා, හරි හොඳයි. ඒ දරුවන්ට අනේ පින් සිද්ධ වෙන්න ඕන, රණ්ඩ ගිහිල්ලා සල්ලි ටිකවන්නේ මට, අනේ කොච්චර එකක්ද කියලා කියලා සද්දා වැඩිකමට අම්මලා කියනවා, අනේ අපේ දරුවන්ට අපි ණය ගැති කියලා කියනවා. එහෙම කියනවා. ඊට පස්සේ දැන් ඔබ කතා කරලා බලන්න ඔබගේ යාළුවෝ 100ක් එක්ක, ඒ කියන්නේ දරුවෝ 100ක් එක්ක කතා කරනවා. දරුවෝ 100ක් එක්ක කතා කරනකොට දරුවෝ කියන්නේ අම්මලා ගැන බලන්නේ අපි. අපි තමයි අම්මලාට කන්න දෙන්නේ. අපි තමයි බොන්න දෙන්නේ. ඊළඟ අපි තමයි අම්මලාගේ මේ කටයුතු වල බලන ඉස්පිරිතාල ගෙනියන්නේ. ගිය මාසෙත් මේ අහවල් තැන අපි නවත්තලා හිටියේ. වෙන කෙනෙකුට එක කරන්න බෑ, අපි නිසා කරනවා මිසක් අම්මලත්වා තේරුම් ගන්න ඕන කියලා එයා එයාගේ පුරාජිරුව කියනවා. එක්කෙනෙක්ගෙන්වත් එයිද කියලා සැකයි. අපේ අම්මලාට පින් සිද්ධ වෙන්න ඕන කියලා එයිද කියලා එක සැකයි. දැන් ඔබ ධර්මයේ යම් විදිහට දරාගෙන ඉන්නවා නම්, මතක තියා ඉන්නවා නම්, අහලා ඉන්නවා නම්, ගැළපෙන්නේ කෝකද? අම්මලා තාත්තලා දරුවන්ට පින් දෙන එකද, දරුවෝ අම්මලා තාත්තලට පින් දෙන එකද? ඒකනේ. දැන් වෙන්නේ මොකද්ද? ඕක කොහොම කිව්වත් වෙන්නේ අම්මලා තාත්තලා දරුවෝ හදලා පින්දිදී ඉන්නේ අම්මලා තාත්තලා. ඒකම ගුණයක් නෙවෙයිද? ඒකම ගුණයක් නෙවෙයිද? දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මේ දෙමව්පියෝ බ්‍රහ්මයෝ විදිහට දේශනා කරන්න හේතුවක් විදිහට ගන්නේ මව්පියවරු බොහෝ උපකාරය වුණා. ඒ දූ දරුවෝ ඉපැද්දුවා, ඊළඟ පෝෂණය කළා, මේ ලෝකේ පෙන්නවා. එතකොට ඒක මේ වගේකම්. ඔබ නොදන්න නෙමෙයි, ඔබ කවුරුත් දන්න කාරණාවක් තියෙනවා. ඔබ කවුරුත් දන්න කාරණාව තමයි පින්වතුනි දරුවෙක් බිහි කරනවා කියන එක මහා දුකක්. දරුවෙක් බිහි කරනවා කියලා කියන එක මහා දුකක්. ඒ දුක දැන් අම්මා කෙනෙක්ගේ කුසට දරුවෙක් ආවට පස්සේ ඒ දරුවා කුසේ ඉන්නකොට ඒ අම්මා අඩිය තියන හිමේට වේගෙන් ගමන් කරන්න බයයි. ඊළඟට ඇඳේ නිදාගන්නකොට නිදාගන්නේ හරියට පරිස්සම් වෙලා. ඊළඟට උණු වතුර ටිකක් බොන්න බයයි. දරුවට රස්නේ වැඩි වෙයි කියලා. සීතල වතුර ටිකක් බොන්න බයයි. දරුවට රස්නේ වැඩි වෙයි කියලා. ඒ වගේ අර දරුවෝ ගැන පුදුම විදිහට හිතනවා. හීනෙන් මොන හරි දෙයක් දැක්කත් බාරහාර වෙනවා. ඊළඟට කුසේ පොඩි වේදනාවක් ආවත් බාරහාර වෙනවා. ඊළඟට ඒ වගේ පුදුම ආදරයක් තියෙනවා. මගේ දරුවා කුසට ආවා කියනකොට ඒ අම්මගේ තාත්තගේ නේත්‍රවලට කඳුළු වුණනවා. ඒ වගේ සෙනෙහසක් හටගන්නවා. ඊළඟට මේ දරුවා බිහිවෙන්න ඊළඟට දරුවාගේ ආරක්ෂාව පිණිස නොයෙක් පුද පෙළහර කරනවා. ඊළඟට කල ඉඳලම මගේ කුසේ ඉන්න දරුවා පුතෙක් වෙන්න ඇති, දුවෙක් වෙන්න ඇති කියලා සිහින මව මව ඉන්නවා. සිහින මව මව ඒ දරුවන්ට වෙනම රෙදි හොයනවා. කලින්ම සූදානම් කරගන්නවා. ඊට පස්සේ ඔන්න දරුවා බිහි වෙනකොට ඇති වෙන වේදනාව සුළුපටු වේදනාවක් නෙවෙයි. සුළුපටු වේදනාවක් නෙවෙයි. ඒ වේදනාව ඔය මට මතක හැටියට අටුවා පොත්වල හෝ විස්තරව තියෙනවා. මහති ඒ විස්තර තියෙනවා. ඒ තමයි මේ දොර සිදුරකින් ඇත් පැටවේ කෙලියට එන්න වගේ කියනවා අම්මා කෙනෙක්ගේ ප්‍රසූත වේදනාව. ඒ ප්‍රසූත වේදනාව වැඩිකම නිසාම අම්මල උපන්ගේම දරුව ඉපදෙනකොටම සමහර අම්මල මැරිලා යනවා. වේදනාව කියන්නේ එහෙම එකක්. හැබැයි ඒ ඔච්චර වේදනාව විඳලා විඳලා විඳලා මාරාන්තික වේදනාවක් විඳලා අර දරුවා ඉපදුනාට පස්සේ මේ අඬන ඇඬුම අහලා ඒ අම්මට සතුටුයි. ඊට පස්සේ ඒ ඔච්චර වේදනාව විඳලා අර ලෝකෙට බිහි වුණ දරු සිඟිත්තාගේ මූණ දැක්ක ගමන් අර විඳපු ඔක්කොම දුක් ටික අම්මලා නමතකයි. මව්වරු කියන්නේ ඒ වගේ අය. තාත්තා කියලා කියන්නේ ඒ වගේ අය. තාත්තලා කියන්නේ මේ වගේ. ඔන්න දැන් අර දැන් අම්මලා දරුවෝ බිහි වෙන්න ඉඳින් හැදෙන අම්මලාට කෑම කන්ද එක එක දේවල් වලට ආසාවල් නැති වෙනවා. ඒවට කියනවා මිනිස්සු දොළ දුක කියලා. එතකොට ගමේ මිනිස්සු කෑම බීම හදාගෙන ගෙන මාතෘත්වයට සලකනවා. දැන් ඒව නැත්තේ. ඉස්සර දරුවෙක් බිහි වෙන්න හිටියාම අම්මා කෙනෙකුට සමහරට බිහි වෙන කල්ම කෑම බීම ටික පිටින් ලැබෙනවා. මිනිස්සු හවසට එනවා කෑම උයාගෙන. දැන් ඒව නැහැ. ඇයි මාතෘත්වය ශ්‍රේෂ්ඨ තැනෙහිලා සැලකුවේ නැහැ? ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේට වගේ ධර්ම ඊළඟට ශ්‍රාවකයාට වගේම මව්පියෝ දෙදෙනාටත් වරදවා කටයුතු කළොත් ඒ අයගේ සිය ගුණවලින් නැති වෙලා යනවා, දුගතිය කරා යනවා කියලා. ඊළඟට ඒ සමහර අම්මලා තමන්ගේ තියෙන දොළ දුක් අනිතයට කියන්න බැරුව ඉන්නවා. ඒ ඉන්නකොට කන්වලින් ඒ අම්මලාගේ සැර වෙනවා. ඊළඟට මුළු ඇඟම කේදෑරි ගහිලා යනවා. ඇයි කියන්නේ? ඒකට අනිතය අහනවා නෑ නෑ මොන හරි තියෙනවා නම් කියන්න. එහෙම වුණා අජාසත් කුමාරයාගේ අම්මට. අජාසත් බඩ ඇතුළේ ඉද්දී තාත්තගේ මේ බිම්බිසාර රජුරන්ගේ ලේ බොන්න හිතුණ ආසාව. ඒතර ඒ දොළ දුක කියන්නේ කොහොම හරි කරගන්න ඕන. ඒකයි ඒ දරුවේ කියන්නේ දරුවගේ සිතවිලි අම්මට බලපානවා. ඊට පස්සේ කියන්නේම නැතු හිටියා. තමාට සෙනෙහවන්ත මේ ඒ බිම්බිසාර රජුරවන්ට කොහොමද ඒක කියන්නේ කියලා. ඊට පස්සේ දවසක් බිම්බිසාර රජුර අහනවා කියන්නේම නැහැ. ඊට පස්සේ කිව්වා කියන්නේ කියන්නේ හරි මං ඒකට මොකුත් විකල්පයක් ගන්නෙ නැහැ. ඔයා නිකමට මට ඇහෙන්න විතරක් කියන්න කිව්වා. ඒවද කිව්වා එහෙනම් පොරොන්දු කරවගත්තා නෑ එහෙනම් මම මේ ඉල්ලන දේ දෙන්න එපා මං අහන නිසා කියන්නම් කියලා. ඒ තරම් ස්වාමියාට ආදරෙයි. ඊට පස්සේ කිව්වා මට ඔබගේ ලේ බොන්න ආසයි කියලා. කිව් සැනින් බිම්බිසාර රජුරෝ කඩුව ගත්තා, මේ උරේ පැලුවා, ලේ ටික බොන්න කිව්වා. තාත්තලා ඒ වගේ. අම්මගේ තාත්තයි කොච්චර නොහොඳ නොහොක් කඩු දෙන්න දෙමාල් ළඟ තිබ්බත් දරුවෙක් බඩට ආපු ගමන් ඒ ඔක්කොම ටික නැති වෙලා යනවා. අම්මා තාත්තලා කියන්නේ ඒ වගේ. තමන් නොකා නොබී දරුවන් වෙනුවෙන් වෙහෙසෙනවා. දැන් අද සමාජ පන්ති ගත්තට පස්සේ අද මේ දරුවන් ඉගෙනගෙන සමහර වෙලාවට ඉගෙනගෙන යම් යම් රැකියා අවස්ථාවල රැකියා අවස්ථා දැන් වැඩිපුර ලැබෙන නිසා රැකියා අවස්ථාවේ මිලමුදල් වැඩිපුර ගැවසෙන නිසා මේ දුක පේන්නේ. නමුත් ඔබගේ මව, ඔබගේ පියා ඔබට වැඩිය දුක් විඳාය. පින්හතුනි, ධනය සහ වත්පෝසත්කම් කියන එක පරම්පරාවට යන්නේ නැහැ. බොහෝ විට ධනය සහ වත්පෝසත්කම් පරම්පරා තුනකින් ඉවර වෙනවා. දුක් විඳලා නොකා නොබී හම්බ කරනවා පළවෙනි පරම්පරාව. හම්බ කරලා ඔන්න දරුවන්ට උගන්වනවා. ඊට ඔන්න දරුවෝ ටික ඉගෙන ගන්නවා. ඉගෙනගෙන එයාලා දෙමව්පියෝ මේ රැකපු දේවල් අනේ අපේ තාත්තලා මෙහෙම දුක් විඳා කියලා කොහොම හරි රැකගෙන ඉන්නවා. එතකොට එයාලගේ දරුවෝ ඇති වෙනවා. එයාලගේ දරුවන්ට සීයලා විඳපු දුක කිව්ව ගමන් ඒ අය හිතන්නේ මම සූරංගනම් කතා. මේ බුලත් විට විකුණලයි අපි මේ විකුණ විකුණ හිටපු මමයි මම්මේ දැන් හෝටලේ දැම්මේ කියනකොට බුලත් විට විකුණ යනවා එයා හිතන්නවත් බෑ එයාට. ඊට පස්සේ ඒ අය මොකද කරන්නේ? එයා හිතනවා මේ ලෝකේ තියෙන මේක ආකරයක් වගේ කියලා විනාශ කළ පරම්පරාවයි දෙකයි නැත්තටම නැති වෙනවා. මම දැකලා තියෙනවා අපි පුංචි කාලේ ධනපති පන්තිය දැන් මේ වෙනකොට නිර්ධන වෙලා. ඒ නිසා මම මේක කිව්වේ මුදල් අතපත ගන්න දරුවන්ට. ඔබ පහසුවෙන් මුදල් අතපත ගන්න පුළුවන්. නමුත් ඔබගේ මව්, ඔබගේ පියා ගොඩාක් දුක් විඳලා තියෙනවා. ගෙදර දන් කුඩ ටික අම්මත කනවා, දරුවන්ට බත් ටික දීලා. එහෙම කරනවා. කවදාවත් දරුවෝ බඩගිනින්ින් අම්මලා කන්නේ නැහැ. මට මව් කෙනෙක් මුණ ගැහුණා. ඒ මව් ගෙදර තියෙන හාල් පත උයලා දරුවන් දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. දරුවෝ දෙන්න තුන් දෙනාට බත් ටික පොඩ්ඩක් තියලා බුලත් විට කාලා වතුර බොනවා. ඊට පස්සේ රෑට මොනවාරි ටිකක් මේ කොස් පොල් දෙල් මොනවාරි තම්බගෙන කනවා මඤ්ඤොක්ක. එහෙම අම්මලා ඉන්නවා. මව්වරු කියන්නේ ඒ වගේ දරුවන් වෙනුවෙන් නොකා නොබී ඉන්න පුළුවන් දෙමව්පියන්ද. ඊළඟට රෑ නිදි වරාගෙන ඉන්න දරුවෝ අඬනකොට අම්මලාත් අඬනවා. ඊට පස්සේ අම්මා දරුවෝ අරන් අඬනකොට තාත්තා නැගිටිනවා. ඉතින් අර දෙන්න දෙමළු එළි වෙනකල් අර දරුවා එහෙට අරන් යනවා, මෙහෙට අරන් යනවා. නින්ද පොඩි දරුවා වුණ කිරි ටිකක් බීලා කිරි වමනේ කන උඩ පළවෙනි අත්දැකීම. ඉතින් තේරෙන්නේ අම්මට තාත්තට බයයි. මේ රෑ උසගෙන යනවා දොස්තර ළඟට. දොස්තරලා කියනවා නේ නෑ ළමයි ඔහොම තමයි කියනවා. ඊට පස්සේ ඒත් බයයි. මව්වරු කියලා කියන්නේ ඒ වගේ අය. පියවරු කියලා කියන්නේ ඒ වගේ අය. අප්‍රමාණ වෙහෙසක් දනවා ලෝකේ පෙන්නනවා. අපිට ගුරුහරුකම් එක දෙනවා. මොකද්ද ලෝකේ පෙන්නන්නේ ගුරුහරුකම් දෙන්නේ? ඔබට මතක නැද්ද අපි ඉස්සල්ලාම තනියෙන් අපි ඇඳුම් අඳිනකොට අපි ෂර්ට් එක ඇඳ අනිත් පැත්තට. සමහරට ෂර්ට් එක අරන් කකුලට දාගන්නවා. ඊට පස්සේ අම්මලා කියන ඔහොම නෙවෙයි කියලා. අපිට ෂර්ට් එක අඳින්න ඊළඟට කලිසම අඳින්න උගන්වන දෙමව්පියෝ. ඔබට උගන්වලා නැද්ද පුංචි කාලේ වැසිකිලි කරන්න උගන්වනවා? මේ කකුල් දෙක දිග ඇරලා කකුල් දෙකේ බබා ඉඳවගෙන ඉඳගෙන වැසිකිලි කරන්න උගන්වන්නේ දෙමව්පියෝ. අපි නැත්තම් අපි උපදින් වැසිකිලි කරන්න දන්නේ නැහැ. බත් කන්නේ දකුණු අතෙන් කියලා උගන්වන්නේ දෙමව්පියෝ. උගන්වලා පස්සේ අම්මලාටත් අමතකයි දකුණ කොහෙද කියලා. හැමෝට බත් කන අත කියලා අම්මලාම කියනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම බත් කන්නේ මෙහෙමයි කියලා උගන්වනවා. ඇවිද්දෙනකොට තමන්ගේ කකුල් දෙකේ දරුවෝ දෙන දරුවගේ කකුල තියාගෙන අත් දෙක අරන් තමන්ගේ කකුලේ බරෙන් දරුවෝ ඇවිද්දවනවා. දැකලා නැද්ද? ඔයාලට මතක නැතුව ඇති. එහෙමයි දරුවන්ට ලෝකේ පෙන්නන්නේ. දරුවෝ වචන කතා කරනකොට අම්මලත් ඒ වචන කතා කරනවා දරුවට හුරුවෙන්න. එහෙමයි වචන උගන්වන්නේ. දෙමව්පියෝ කියලා කියන්නේ එහෙම එකක්. ඒ අය ඔබ තරම් උගත් නැතු ඇති. නමුත් ඇතුලේ තියෙන ගුණවත්කම. ඇයි උගත් නැහැ කියලා කියන්නේ? මේ ලෝකේ තියෙන තාක්ෂණය නොයෙක් නොයෙක් දේවල් කරනවා. අපි අර ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ අපි ඉගෙන ගත්ත අර මේ මොකද ප්‍රජාතන්ත්‍රවාදද මේ ව්‍යවස්ථාවක් දන්නේ මේ මොකක් දෙකක් ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා එකෙන් කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි කියලා. එතකොට අපි ඒ කාලේ ඉගෙන ගන්න කාලේදී මේවා ලෝකේ කරන්න බැරි දේවල් නේ කියලා. අද ඒක කරනවා. අද බටහිර ස්ත්‍රියාවක් පුරුෂයෙක් කරනවා, පුරුෂයෝ ස්ත්‍රියාවක් කරනවා. මේ තාක්ෂණික ක්‍රම. නමුත් ලෝකෙ කිසිම කෙනෙකුට කරන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ඇඟේ දුවන රතුපාට ලේ ටික තවත් කෙනෙක් පෝෂණය කරන කිරි බවට පත් කරන්න. ඒක ලෝකේ කාටවත් කරන්න බෑ. ඒක ගමේ ගොඩේ මොකක්වත් නොදන්න කීල විකුණන අම්මා දන්නවා. එයා ඒක වෙන්නේ ඒ අම්මගේ උපතින් ඇතිවෙන, ඒ අම්මට දරුවා බිහිවීමයි දරුවා ගැන හිතීමත් එක්ක ඇතිවන සෙනෙහස මුල් කරගෙන ඒක වෙන්නේ. ඒකයි මාතෘත්වය කියන එක එහෙම එකක්, පීතෘත්වය කියන එක එහෙම එකක්. අපි ලෝකෙ දිහා බැලුවම මෙයා ලස්සනයි, මෙයා කැතයි, මෙයා ලස්සනයි, මෙයා කැතයි කියලා අපි ලෝකෙ නිමානය කරනවා. අම්මලා තාත්තලා කවදාවත් තරුවන් තමන්ගේ ළමයි කැත තමන්ගේ ළමයි කැතයි කියලා කියන්නේ කවදාවත්. ඒ කියන්නේ සියලු අම්මලා තාත්තලාට තමන්ගේ ළමයි කවුද? ලස්සනයි. මේ ලෝකේ ලස්සනම දරුවෝ තමයි තමන්ගේ දරුවෝ. තමන්ගේ දරුවෝ තමයි දෙමව්පියන්ට ලස්සන. ඒකනේ අර උපහැරණ කතාවකට තියෙන්නේ උනහ පුළුවත් උනහ පුළුවගේ පැටිය නලවනවා මොකද්ද නැලවියම් මැණික කියලා. දේවදත්තත් මේ ලෝකෙට වටින්නම කෙනා. දේවදත්ත මේ ලෝකෙට වටිනවා ඒ තරම. කාටද? දේවදත්තගේ මෑණියන්ට. මාතෘත්වය කියන එක එහෙම එකක්. පේතෘත්වය කියන එක එහෙම එකක්. මවපියා විශේෂ බව සමාජයේ දැන් තියෙන දෙකෙන් මං කියන්නම්. මාව මොන ගැහෙනට මෑණියු කෙනෙක් ආවා. ඒ මෑණියන්ගේ ඔඩොක්ක හිටිය පුංචි දරු සිඟිත්තෙන්. පුංචි දරුවේ. මම පුදුම වුණා විස්තරය අහලා. ඒ තමයි ඒ දරුවා පුංචි වුණාට ඒ දරුවට වයස අවුරුදු 13යි. ඒ දරුවා කුසට ඇවිල්ලා සසරේ කර්ම දෝෂයක් ඉදිරියට ඇවිල්ලා ඒ අම්මට තාත්තට මතක නෑ දරුවා කුසට ආපු කාලේ. ඊට පස්සේ ගැබ මෝරංගන එනකොට ඇතිවිච්ච වේදනාවත් එක්ක ඉස්පිරිතාලේ ගිලම කරනකොට දරුවෙක් ප්‍රසූත කරන්න මවකට ඇතිවෙන වේදනාව තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ වේදනාව ඉවස ගන්න බැරි තැන වෛද්‍යවරු තීරණය කළා දරුවා බිහික මේ සීස කරමු. අනේ දරුවා ගන්නකොට දරුවට මාස 6යි. ඉතින් ඒ දරුවා ඊට පස්සේ මේ වෛද්‍යවරු කිව්වා දැන් ජීවත් කරන්න බැහැ. ඊට අඬ අඬ අර අම්මා කියනවා. අඬ අඬ අර අම්මා කියනවා මට දරුවා කොහොම හරි ඕන. මොහේ දරුවාගේ ජීවිතේ මට ඕන. මේ මුළු ඉස්පිරිතාලෙම දෙවනක් කළා. ඊට පස්සේ දැන් මෙයා වීදුරු පෙට්ටිය දාලා දවස් 45ක් මේ වීදුරු පෙට්ටිය ඉඳලා තියෙනවා. ඒතර දවස් 45ම තමන්ගේ දරුවා ජීවත් වෙලා තමන්ගේ තුරුල්ලට එනකල් අර අම්මා බලාගෙන ඉන්නවා. මාතෘත්වය කියන එක එහෙම එකක්. ඊට පස්සේ දවස් 45න් අර පුංචි දරුවෙක් මෙයාගේ ඔඩොක්කොට දුන්නා වඩා ගත්තා. ඒ වඩාගත්ත වඩා ගැනිල්ල අදටත් වඩාගෙන ඉන්න අවුරුදු 13යි. දරුව ලොකු වෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ. දෙපැත්තෙන් කෙලවක් කරනවා. ඉතින් මේ මෑණියෝ මාත් එක්ක කතා කර කර ඉන්න අතරේ ඒ දරුවාගේ මේ නිතර නිතර කෙල වැගිරෙනවා. ඒ කෙල පිහින වාරයක් පාසා ඒ දරුවාගේ මූණ සිඹිනවා අම්මා. මං ඉස්සර හැපිට සිය වතාවක් ඒ දරු සිඟිත්තාව සිප වෙළඳ ගන්න ඇති අම්මා. මේ අම්මා අපි ළඟට ආවේ පිරිත් නූලක් බැඳගන්න. ඒ අම්මට වමනේ යනවා. විශාල ඔළුවේ කැක්කුමක් හැදලා වමනේ යනවා. මේ දරුවා පපුවලට තුරුල් කරගෙන වමනේ කරනවා. බිම තියන්නේ. මාතෘත්වය කියන එක එහෙම එකක්. අවසානයේ මේ ලෝකේ කවුරුවත් නැති වුණත් තමගේ අම්මා ළඟ ඉන්නවා. කොච්චර මොනවත් කිව්වත්. අම්මලා තාත්තලා දරුව කරන වැරදි ඉදිරියේ බයිනවා. තොපිනම් අපිට එපා කියලා. කවදාවත් මේ ඇඟෙන් ලේත් එක්ක මිශ්‍ර වෙලා තියෙන මේ සෙනෙහස එහෙම නැති කරන්න පුළුවන් කන්නේ නෙවෙයි. සක් කවදා හරි අවසානයේ එන්නේ අම්මයි තාත්තයි දෙන්න. ඒකට ලෝකෙ එකම උදාහරණයක් මං කියන්න, අංගුලිමාල මරන්න ඕන කියලා ලෝකයාම තීරණය කරද්දී සාමාන්‍ය මිනිසුන් අතර මරණය පෙනිපෙනී අංගුලිමාල බේරගන්න ගිය කවුද? අම්මා. හැබැයි මේ ලෝකෙ කවුරුවත්ම නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි අම්මලාතින් කොයි තරම් වැරදි වුණත්, තාත්තලාතින් කොයි තරම් වැරදි වුණත්, ඒක දෙමව්පියන්ගේ ගුණ මිසක්කා දරුවෝයි අම්මලයි දරුවෝයි තාත්තලයි අතර තියෙන බන්ධනයට දෙමව්පියන්ගේ ගුණ අදාළ නැහැ. හේතුව මොන්නම මොන වැරදි කරන අම්මයි තාත්තයි වුණත් දරුවෙක්ගේ අතින් මරණයට පත් වුණොත් එහෙම ඒ දරුවා කල්පයන් නිරේ යනවා. මේ ලෝකෙ ඔක්කොම මිනිස්සු මරාගෙන මරාගෙන මරාන ගියත් ඒකාන්තයෙන් නිරේ යන්නේ කල්පයන්. ඒකනේ බුදුරජාන් වහන්සේ දැක්කේ අංගුලිමාල කී දහහක් මැරුවාද? 999 යන්නේ නෙවෙයි, දහස් ගණන් මැරුවා. ඇඟිලි එකතුනේ 999යි. ඒ දහස් ගණන් මැරුවත් අංගුලිමාලගේ විමුක්තියට ඒක බාධා පිණිස පැවතුනේ නැහැ. හැබැයි බැරි වෙලාවත් අවසාන මොහොතේ ඉදිරියට ආපු අම්මා අම්මා යාගේ අතින් මැරුණා නම් අංගුලිමාල අදත් නිරේ. අන්න එතෙන්ට බුදු කෙනෙක් පිහිට වුණා. මේක පුදුම දෙයක්. හේතුව තමයි තමන්ගේ අම්මා බව නොදැනගෙන තමන්ගේ අතින් අම්මා මැරුණත් කල්පයන් නිරේ. මේක පුදුම දෙයක් කියන්නේ ඒකයි. යන්නේ මෙයා දන්නේ නැහැ කිමොක තමන්ගේ අම්මයි තාත්තයි. ඔන්න මොකක් හරි මේ අපි යමු මොකක් හරි කැරල්ලක් ඇති වෙලා හැරි අපි උදාහරණයක් විදියට එහෙම වෙලා තමන්ගේ අතින් තමන්ගේ අම්මයි තාත්තයි මැරෙනවා. එයා දන්නේ නැහැ මේ මගේ අම්මයි තාත්තයි කියලා. නොදැනගෙන හිටියත් දරුවා අතින් නම් අම්මයි තාත්තයි මැරුණේ කල්පයන් නිරේ. දරුවෝ දෙමව්පියන්ට කතා කරන එක කර්මය කෙරෙහි බලපාන විදිහයි, දෙමව්පියෝ දරුවන් කෙරෙහි කතා කරන කර්මය බලපාන විදිහයි, දෙවිදිහ. ඒකට මම උදාහරණයක් කියනවා. ඉස්සර වෙච්ච සිද්ධියක් තියෙනවා. ඉස්සර අම්ම කෙනෙක් ගියා මල් පූජා කරන්න පොඩි දෝනිත් එක්ක. ඉතින් දෝනිත් එක්ක මල් පූජා කරන්න යනකොට මල් ආසනේ මේ කැලිකාසල. ඉතින් අම්මා කිව්වා මං එන කල් ඉන්න, මං ගිහලා වතුර ටිකක් අරන් එන්න. වතුර ටිකක් අරන් මල් ආසනේ හොදන්න එනකොට දුව නිකන් ඉන්න ගමන් මල් ටික තියලා ආසනේ. ඉතින් අම්මට තරහා ගියා. අම්මට තරහා ගිහිල්ලා අර දෝනිට කියනවා මේ වසලි මං එන්න කලින් මල් ටික තිබ්බ නේද? ඊට පස්සේ දැන් අරයට තරහා ගියා. කාටද? දුවට. දුව තරහා ගිහිල්ලා කිව්වා මං එයා වසලි උඹනේ. දැන් දෙන්නගෙම සමාන වචන දෙකක් ගියේ නැද්ද? අම්මා ඉතින් ඔහොම හිටියා. අම්මා කර්මානුරූප සසර එක එක ජීවිතවලට ගියා. දුව උපනුපන් ජීවිතේ වසල කුලේ උපදින්නේ. අපි මේ ලෝකේ ඉන්න ඔක්කොටම වචන කිව්වත් තමන්ගේ මවුට තමන්ගෙන් යන වචනේ කර්මයේ ප්‍රබලයි. තමන් මේ ලෝකේ ඉන්න ඔක්කොටම සද්ද බද්ද දාගෙන තමන්ගේ තියෙන මේ හවිහත්ය පෙන්නගෙන ගියත් තමන්ගේ තාත්තට තමන්ගෙන් වචනේ කියන එක කියනකොට ඒකේ කර්මයේ ප්‍රබලයි. ඒක තමයි මාතෘත්වය, ඒක තමයි පේතෘත්වය. ඒකයි මේ බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදු කෙනෙකුට වරදවා පිළිපන්නකොට, කියන්නේ බුදු කෙනෙකුට යම් කිසි කෙනෙක් වචනයක් කිව්වත් ඒ පාප එනවා කියලා ඔබ කවුරුත් දන්නවනේ. ශ්‍රද්ධාව තියෙනවනේ, ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක සංගරුවනට වචනයක් කිව්වොත් ඒ පාපේ තමන්ගේ පිටිපස්සේ එනවා කියන ශ්‍රද්ධාව ඔබට තියෙනවනේ. එහෙනම් ඒ ශ්‍රද්ධාව මේ ඇති කරගන්න දෙමව්පියෝ ගැන. එතකොට මම ඒකයි අර බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රාවකයන් වහන්සේලා ගැන නොකිය ධර්මයේ මේ දෙමව්පියෝ දෙන්න ගැනම කිව්වේ. අපිට යම් ශ්‍රද්ධාවක් තියෙනවද බුදුරජාණන් වහන්සේට යමක් කිව්වොත් ඒ කර්මය අපිට එනවා කියලා? ඒකට උදාහරණයක් මම නැවත කියන්නම්. කෙනෙක් ඔන්න දානයක් දෙනවා බුදුරජාණන් වහන්සේට. ඉතින් ගමේම අයම එකතු වෙලා බුදුරජාණන් වහන්සේට දාන පූජා කරනවා. ඊට පස්සේ එක මනසකින්ව මෙලොව කුසල කර්මයක් කරන්නේ. ඉතින් ඒ මිනිහාගේ වැඩේම හරි හම්බ කරන එක. එදා එයා ගොවිතැන් කරනවා. හීහාන දවස. ඉතින් මිනිස්සු හට්ටි පෙට්ටි වලින් දානේ අරන් ඒ ගම මැද හදපු මණ්ඩපේට දානේ අරන් යනවා. යනකොට අර මිනිස්සු කුඹුරු ඉන්නවා. ඊට පස්සේ මේ මිනිස්සු ඇහුවා අනේ හැමදාම වැඩනේ එක දවසක් හරි දානේ දෙන්න අපිත් එක්ක එන්න. ඊට පස්සේ මෙයා කියනවා මෙයාට තරහා ගියා. කිව්වා උඹලගේ දානේ දීම හා හොඳයි හොඳයි මං දානේ දෙන්න එන්න. එතකොට උඹලගේ බුදුහාඳුරන්ට ඇවිල්ලා කියපන් කුඹුර හාලා දෙන්න කියලා. එච්චර අනිතයිකෝ අනේ අනේ බෝන එකක් කරගනින් කියලා මෙයාලා ගිහිල්ලා දම් පැන් පූජා කළා. එච්චරයි කතාව. ඕක උනේ කාශ්‍යප බුද්ධ ශාසනය ගැන අපේ බුදුරජාණන් වහන්සේට කලින් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා, අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණා, පිරිනුවම් පෑවා. අනුරාධපුර යුගයේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පස්සේ යුගය ආවා, රහතන් වහන්සේලාගේ යුගයේ. ඒ අනුරාධපුරයේ ස්වාමීන් වහන්සේලා ටිකක් මහා වනේ යනකොට, අනුරාධපුර යුගයේ මහා වනේ යනකොට මේ අනුරාධපුරයේ ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා කැලේ මැද ගිනිගත් හේනක ගිනිගත් හරක් බැඳපු ගිනිගත් නඟුලක් අල්ලගෙන ගිනිගත් පෙරේතෙක් පොළව හානවා. ඊට පස්සේ ඒ රහතන් වහන්සේලා ගිහිල්ලා අහනවා මේ ඒ ස්වාමීන් වහන්සේලා, ඔබ කවුද? ඊට පස්සේ කියනවා මම පෙරේතෙක් කියනවා. කොයි කාලෙද පෙරේත ලෝකෙ ඉපදුනේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කිව්වා. ඊට පස්සේ කිව්වා මොකද උඹ මේ කරගත්තේ? අනේ මගේ අතින් මෙහෙම වචනයක් වැරදුනා. බුද්ධාංකුර මහ පොළොව ගව් හතරක් උඩට වැඩිලා තවමත් හානවා. අර එක වචනෙට, එක වචනෙට බුදුරජාණන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපං. අද කාලේ මිනිස්සු කියනවා කොහොමද? ඒකයි උගත්කම. මං දන්න ගුරුවරයෙක් හිටියා. ඒ ගුරුවරයත් එක්ක දවසක් මං කතා කරගෙන ඉන්නකොට, අපි පුංචි කාලේ, ඒ සර් මගෙන් ඇහුවා මේ අපි ඉතින් ওই දහම් පාසල් යනවා, පොත්පත් කියවනවා, එහෙම ඉන්නවා. ඊට පස්සේ සර් මගෙන් ඇහුවා මේ මේ සිදුහක් කුමාර ඉපදුණු ගමන් ඇවිද්දාද? ඊට පස්සේ මං කිව්වා ඌ ඇවිද්දා කියලා. ඊට පස්සේ අර ගුරුවරයා කියනවා ඉපදුණ ගමන් ඇවිදින්නේ හරක් බං. ඒතරම් පොඩි කාලේ අපේ ඔළුවට දානේවා. දැන් දැන් තමයි තේරෙන්නේ මේ වචන ටික දිහා බලනකොට කොහොම කර්මය සකස් වෙයිද. දැන් ජීවිත කීයක් හතර ගාතින් යන්න වේද දන්නේ. ඒකයි බුදු පිළිම දිහා බලන අරක ලස්සනයි, මේක ලස්සනයි, අත නැදයි, මෙතන නැදයි, ඒවා අපිට අදාළ නැහැ. ඒකනේ ශිල්පියෝ කියලා જાතියක් ඉන්නේ. ඒක ශිල්පියයි, එයා ශිල්පියා ලවා පිළිමේ හදවන කෙනයි, ඒ දෙන්න එක බලාගත්තා. පැහැදිලි නේද මං කියන එක? ගහරිම අභාග්‍යය මේ පිළිම විශ්ලේෂණය කරන්න යනවා කියන්නේ. විශාල කර්මයක් අපිට රැස් වෙනවා එකින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිළිපං, වරදවා පිළිපං, එහෙම කර්මය සකස් වෙනවා නම් අන් දේවල් ගැන කවර කතාද? එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ඒ ස්ථානෙම දෙමව්පියෝ දෙන්නත් දැම්මනම්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි වරදවනකොට එහෙම වෙනවා නම් දෙමව්පියෝ දෙන්නටත් එහෙම වෙනවා කියලා. එහෙනම් මේ දරුව තරහ ගිහලා අම්මලා තාත්තලාට දාන සද්දෙත් එක්ක කොහොම කර්ම ටික රැස් වෙන්නේ නැතිද? හරිම භයානකයි. අද හිතර ගන්න මේ අවුරුද්දේ ඔක වෙන්න දෙන්නේ නැහැ කියලා. අමාරු වෙයි, අමාරු වෙයි. හැබැයි මේ ධර්මයේ අහපු ගමන් මං ඉදිරියේම දෙමව්පියෝ ගෙන්නලා ඒ ඒ තා ඒ දරුවම දෙමව්පියෝ ගෙන්න ඇවිල්ලා ස්වාමීනි මට සමාව ගන්න ඕන, මගේ අම්මට, මට අම්මගේ, මට මේක කියන්න විදියක් නැහැ, ඔබ වහන්සේ කියන්න අම්මට මේ දරුවගෙන් වැරදි ටිකක් වෙලා තියෙනවා, සමාව දෙන්න කියලා. කඳුළු සලසලා අම්මලා සමාව දීලා තියෙනවා දරුවන්ට. මේ අවුරුද්දේ වෙන්න දෙන්න එපා. ඇයි දැනගත්තේ අදනේ? ශ්‍රාවකයන් කෙරෙහි වරදවා පිළිපං. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. කෝකාලික කියලා භික්ෂුවක් ඉතේ භික්ෂුව බුදුරජාණන් වහන්සේට වදාලා, ස්වාමීනි මේ අර සාරිපුත්ත මුගලන් දෙනමක් ඉන්නවා, පෝ මට නම් පෙන්නන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ආවක් කෝකාලික එහෙම කියන්න එපා. නෑ නෑ ස්වාමීනි, ඒ අය මේ සිල්වත් විදියට පෙනී ඉන්නවා, හරියට ලාභ සක්කාර වක්. ඊට පස්සේ කිව්වා කෝකාලික එහෙම කියන්න එපා, ඒ දෙන්න සුපේසලයි. නෑ නෑ ස්වාමීනි, මට ඔබ වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා, මට අර දෙන්න නම් පෙන්වන්න බෑ කිව්. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවත් වදාලා කෝකාලික එහෙම කියන්න එපා. ඉතින් කෝකාලික හාමුදුරුව කුටියට ගියා. ගිහිලා ටික ටික ටික ටික ඉන්නකොට මේ ඇඟේ බිබිල් හටගත්තේ ඒ වෙලාවෙම. ඊට පස්සේ ඒ බිබිල් ටික ටික ටික ටික ලොකු වෙලා ඒ වෙලාවෙම මුං ඇට, කඩල ඇට, නෙල්ලි ගෙඩි, ඊළඟට වෙරළු ගෙඩි, බෙලි ගෙඩි ගන්න ලොකු වෙලා පුපුරලා සැරව ගැටුවා. මෙයත් එක කලින් සසරේ ගොඩාක් කලින් යාළුවෙක්ව ඉඳලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා හිටපු බ්‍රහ්මයෙක් හිටියා, තුදූ කියන බ්‍රහ්මයා. ඒ බ්‍රහ්මයා මේක දැනිලා ආකාශයේ පෙනී ඉඳලා කිව්වා, මේ කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම ගැන හිත පහදව ගන්න, විච්ච වැරද්දට සමාව ගන්න, ඔහේ කවුද ඇහුවා. ඊට කිව්වා, මම තුදූ කියන බ්‍රහ්මයා. ආ, ඔහේ අනාගාමී කියලා මේ අපේ හාමුදුරුවෝ කතා වෙනවා. මේ ඔහේ කරපු වැරද්ද බලන්න, මගේ වැරද්ද පෙන්වන්න කලින් ඔහේගේ වැරද්ද බලන්න එපැයි. ඔහේ බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා නම් බ්‍රහ්ම ලෝකෙ ඉන්න එපැයි ඔයි කිව්වා. දැන් බලන්න මේ වචන අසත්පුරුෂ කමත් එක එන. ඊට පස්සේ කිව්වා, මේ අසත්පුරුෂයා නම් ඉපදෙනකොටම කටේ කෙටීරිය අරන් එන්නේ කියලා කියලා අතුරුදහන් වෙලා ගියා. ඒ වෙලාව මලා, ඒ වෙලාව මැරිලා ගිහිල්ලා පදුම කියන නිරේ ඉපදුනා. ඒ නිරේ ආයස කියන්න බෑ, තලබරින් තමයි කියන්න තියෙන. ඒ කියන්නේ කරත්ත කෝටියක තල පුරවලා ඒ තල ඇටයක් එක අවුරුද්දක් ගන්න හිතලා එහෙම තමයි ආයස කියන්න තියෙන, වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වගේ අර තලබරින් තමයි පදුම නිරේ ආයස කියන්න තියෙන්නේ. පැහැදිලි නේද? ඒතොර ශ්‍රාවකෙක් ගැන හිත අපහදවාගෙන එහෙම වෙනවා නම්, ඒ ගණනට මම දෙමව්පියොත් දැම්ම නම් බුදුරජාණන් වහන්සේ ඒ කර්මය කොහොම එකක්ද? ඒ කියන්නේ පින්වතුනි, දරුව වෙනුවෙන් දෙමව්පියන්ට ඉවසන්න පුළුවන්, අපිට ඉවසන්න බෑ. ඇයි එහෙම කියන්නේ? දරුව පුංචි කාලේ කිරි බොනකොට අම්මගේ පපුව හපනවා, ඊළඟට දරුවන්ගේ නියපොතු වෙනකොට මූණ හෝරනවා, තමන්ගේ ඇඟ දරුව නිසා, පුංචි දරුව නිසා තුවාල නොවිච්ච එක අම්ම කෙනෙක් නැතුව ඇති ලෝකේ. ඒ තරම් පුංචි කාලේ දරුව මූණ හෝරනවා, ඉඳන පපුවට ගහනවා, අඬනවා, තරහ එනකොට ගහනවා. ඒ හැම වෙලාවකම දරුව ආදරයෙන් වැළඳ ගන්නවා අම්මා. ඒ හැම වෙලාවකම ආදරයෙන් මේ තමන්ගේ දරුවා සිප ගන්නවා ඒ තාත්තා. මාතෘ සම්පත්තිය, පීතෘ සම්පත්තිය කියන එක එහෙම එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, තමන්ගේ දරුවෝ අවුරුදු 100ක් ඒ අම්මයි තාත්තයි කර දෙපැත්තේ තියාගෙන උපස්ථාන කළත් ඒ ණයෙන් ගෙවන්න බෑ කිව්වා. මේ මුළු පෘථුවියටම ඉන්න එක රජ කෙනෙක් ඉන්නවා කියමුකෝ. ඒ රජුරණ කියන සක්විති රජුරෝ කියලා. ඒ පෘථුවියටම ඉන්න එක රජුරුයි සක්විති රජුරෝ. සක්විති රජකමේ තමන්ගේ අම්මයි තාත්තයි පිහිටවලා යම්කිසි දරුවෙක් උපස්ථාන කරනවා නම් ඒක සැබෑ උපස්ථානයක් නෙවෙයි කිව්වා. ණය නම් ගෙවලා ඉවර කරන්න බෑ කිව්වා. තමන්ගේ අම්මයි තාත්තගේ ණය එහෙම ගෙවන්න බෑ කිව්වා. ඒ තරම් උපකාර වුණා කිව්වා අම්මයි තාත්තයි දෙන්න. පින්වත් මහණෙනි, යම්කිසි දරුවෙක් ශ්‍රද්ධාව නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවේ පිහිටවනවා නම්, සිල්වත් නැති දෙමව්පියෝ සීලේ පිහිටවනවා නම්, ත්‍යාගේ නැති දෙමව්පියෝ ත්‍යාගේ පිහිටවනවා නම්, ඊළඟට ප්‍රඥාව නැති දෙමව්පියෝ ප්‍රඥාව කෙරෙහි පිහිටවනවා නම්, ආන නයින් නිදහස් වෙනවා කියලා. ඒතර ඒක කරන්න තියෙන්නේ ගුණ ධර්ම වලින්, වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා සමහරට ඔබ හම්බ කරලා දෙමව්පියන්ට දෙනවා නම් කීයේ කීයේ හරි සල්ලි, ඒ සල්ලි වලින් දෙමව්පියන්ගේ ණය ගෙවන්න හිතන්නවත් එපා. දෙමව්පිය තමන්ට පින් දෙනකොට මහා උජාරුවට අනේ අපිත් මෙහෙමයි කියලා තමන්ට ලකුණු දාගන්න එපා. කියන්න අනේ හැම වෙලාවම දෙමව්පියෝ සතුටු කරවන්න, අම්මයි තාත්තයි අපිට කරපු උපකාරවලට අපි මෙහෙම කළා මන්දී. ආ, ඉතින් අපිට පුළුවන් විදිහට අපි මේ උපකාර කරන්නේ. නමුත් අම්මයි තාත්තයි අපිට බොහෝ උපකාර කළා කියලා නිතර නිතර දෙමව්පියන්ගේ ගුණ සිහි කරන්න. වෙන මොනවා නැතත් සුගතියන්ට ඒක ඇති. පින්වතුනි, නිරේ ගියොත් යමරජුරෝ නිරේ ගිය එක්කෙනත් කතා කරන හැටි බුදුරජාණන් වහන්සේ විස්තර තියෙනවා බුද්ධ දේශනාවේ. ඒ හැම එකම පළවෙනි ප්‍රශ්නේ තමයි, උඹ අම්මට සැලකුවාද තාත්තට සැලකුවාද කියලා පළවෙනි ප්‍රශ්න දෙක එහෙම අහන්නේ. ඊට පස්සේ තමයි සිල්පද හොරකම් කළාද බිව්වද ඒ කතා ඔක්කොම අහන්නේ. පස්සේ සතරවරන් දෙවියෝ පුම් පෝය දවසට මනුස්ස ලෝකේ සැරිසරනවා. සැරිසරලා ඒ මනුස්ස ලෝකේ විස්තර ගිහිලා දෙව්ලොව කියනවා සුධර්මා දිව්‍ය සභාවේ. ඒ සුධර්මා දිව්‍ය සභාවේ ඉස්සල්ලාම කියන පළවෙනි විස්තරය තමයි මව්ට සලකනවා පියාට සලකනවාද කියන කාරණාව. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හතර දෙනෙක් ගැන ගෞරවයෙන් ඉන්න කියලා විස්තර කියනට ඉස්සල්ලාම කිව්වේ කවුරු ගැනද? අම්මා ගැන, තාත්තා ගැන. මව්පියන්ට සැලකීම යාළගේ මුළු ජීවිතේම සුභ මංගල්‍යයක් කරනවා. ඒකයි මංගල මුත්තමන් කිව්වේ. තමන්ගේ මව්පියන් තමන්ට කන්න බොන්න තියෙද්දි උපස්ථාන කරන්න පුළුවන්කම තියෙද්දි දරුවෝ දෙමව්පියෝ ගැන බලන්නේවත් නැත්තම් පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්ත වසලයි කියලා, පිරිහෙනවා කියලා වදාළ. පැහැදිලි නේද? ඒ නිසා කවදාවත් පින්වතුනි හොඳට මතක තියාගන්න, දරුවන්ට දෙමව්පියෝ කිරි දීලා ලෝකෙට කිය කියා ගියේ නෑ අපේ දරුවන්ට අපි කිරි දෙනවා කියලා. කණ්ඩ තියෙන ටික දරුවන්ට දීලා ලෝකෙට කිය කිය කිය ගියේ නෑ අපි දරුවන්ට කණ්ඩ දෙනවා කියලා. නමුත් දරුවෝ කියන්නේ නැද්ද අපි අම්මලාට කණ්ඩ බොන්න දෙන්න කියලා? කොච්චර වැරදිල්ලක්ද? එනිසා මාතෘ සම්පත්තිය, පීතෘ සම්පත්තිය ශ්‍රේෂ්ඨයි. කිට්ටු වෙන්නවත් බෑ අපිට, කිට්ටු වෙන්නවත් බෑ. අම්මගේ ගතිගුණ මොනවා වුණත්, තාත්තගේ ගතිගුණ මොනවා වුණත්, දරුවෝ නිදහසට කරුණු ගන්නවා. කොහොමද ගන්නේ? අම්මලා තාත්තලාට කොච්චර කළත් හොඳක් නෑනේ අප්පා කියලා කියනවා. පැහැදිලිද? නමුත් ඒ ඇයි අපි හොඳ බලාපොරොත්තුෙන් දේවල් කරන්නේ? ඇයි අම්මලා දරුවන්ට කිරි දෙන්නේ දරුවන්ගෙන් ප්‍රශංසාව බලාපොරොත්තු වෙනද? එහෙනම් අපි දෙමව්පියන්ට උපස්ථාන කළ යුත්තේ, ගරු කළ යුත්තේ, සත්කාර කළ යුත්තේ දෙමව්පියන්ගේ හොඳ නාමයක් බලාපොරොත්තු වෙන නෙවෙයි. ඒක අපේ යුතුකමක්. ඒක අපේ යුතුකමක්. ඒතර දෙමව්පියන්ගෙන් ප්‍රශංසාවක් නැතුවත්, වචනයකින්වත් හොඳයි කියන වචනයක්වත් අහන්නේවත් නැතුව දරුවේ දෙමව්පියන්ට උපස්ථාන කරනවා නම් එයා සුගති යනවාමයි. ඇයි? එයා ලාමක දෙයකට අහු වෙලා නැහැ. ඇයි ඔහු මේ ප්‍රශංසාව නැමැති ලාමක දෙයට අහු වෙලා නැහැ? එයා නම් දෙමව්පියෝ එයා කරන උපස්ථානයට හොඳයි කියන වචනයක්වත් කියන්නේ නැතුව, ප්‍රශංසා කරන්නේ නැතුව එයා පුළු පුළුවන් විදිහට දෙමව්පියන්ට උපස්ථාන කරගෙන ඉන්නවා නම් එයා දෙව්ලොව යනවාමයි. එයාගේ හිත ශක්තිමත්. නිසා ලාමක දෙයට අහු වෙන්න එපා. දෙමව්පියන් කෙරෙහි වරදවා පිළිපදින්න එපා. මේ බුද්ධ දේශනාවේ තියෙනවා එයා එයාගේ ඇතුලේ ගුණ ධර්ම නැති කර ගන්නවා කියලා. ඒ ගෙදර දෙවියන්ගේ ආශිර්වාදේ නැහැ, බ්‍රහ්මයන්ගේ ආශිර්වාදේ නැහැ. ඔබ ඉන්නේ පැල්පතකන, ඔබ ඉන්න පැල්පතේ වතුර පොද හරි අම්මට දීලා කාලා බීලා, ඊළඟට පන්සලට ගිහිලා මලම් පහනක් පුදලා, අම්මලාට සිල් ගන්න උපස්ථානයක් කරලා, බණ අහන්න විදියක් හරි ගස්සවලා, එහෙම යම් විදියකට හරි උපස්ථානයක් කරනවා නම් ඔබේ ගෙදර පහනක් නොතිබ්බත් ඔබේ ගෙදරට බ්‍රහ්මයාගේ බැල්ම තියෙනවා. ඔබ දෙවොලක් ගානේ නොගියත්, දෙවි කෙනෙක්ගේ නමක් දන්නේ නැතුණත් ඔබගේ ගෙදර දෙවියෙක් ඉන්නවා. ඔබට මඟ කියා දෙන ගුරුවරු ඉන්නවා. ඒ තමයි මවගේ ආශිර්වාදය, පියාගේ ආශිර්වාදය. මේ ලෝකෙම අපිට හොඳයි කිව්වත් වැඩක් නැහැ. අම්මගේ තාත්තගේ හිත ඇතුලෙන් එන්නේ නැත්තම් ආශිර්වාදය. මේ තියෙන මහානකම අපිට තියෙන්නේ අම්මා නිසා. ඇයි? මහාන කරනකොට මහාන අම්මා කැමතිද තාත්තා කැමතිද කියලා. අම්මයි තාත්තයි අකමැති නම් මහාන කරන්නේ. එහෙනම් ඔබට බණ කියන මේ හාමුදුරන්ගේ වචනයක් පාසා පිටිපස්සෙ ඉන්නේ කවුද? අම්මා තාත්තා. මේ ලෝකේ උත්තරීතර සීලයක් තියෙනවා. ඒකට කියන්නේ උපසම්පදා සීලය කියලා. ඒ උපසම්පදා කරනකොට අහනවා අනුඤ්ඤාතෝසි මාතා පිතූහි, ඔබ උපසම්පදා වෙනවට අම්මා තාත්තා කැමතිද කියලා. කැමතුන් නැත්නම් උපසම්පදාවන්නේ. එහෙනම් අපි රකින්නවා නම් යම් උපසම්පදාව. හාමුදුරුවෝ කියනවා නම් අපි වාස 60යි වාස 80යි කියලා උපසම්පදාවේ. ඒ වාස 60 වාස 80ෙම පිනේ යන්නේ කාටද? අම්මට තාත්තට. ඔබ ඉදිරියේ මේ සංඝයා බණ කියන්නේ, ඔබට කසාවත් දකින්න ලැබෙන හැම තැනකම මුලින් ඉන්නවා කවුද? අම්මා තාත්තා. ඔබට මේ බණපදයක් අහලා හිත සැනසෙනවා නම් ඔබගේ හිත සැනසෙන බණපද කියන හාමුදුරුවෝ බිහි කළේ කවුද? අම්මයි තාත්තයි. නිසා මාතෘ සම්පත්තිය ශ්‍රේෂ්ඨයි, පීතෘ සම්පත්තිය ශ්‍රේෂ්ඨයි. ඒ මව කෙරෙහි, පියා කෙරෙහි යම් විදිහකට පිළිපදිනවද යහපත්ව, බුදුරජාණන් වහන්සේට වගේ, ශ්‍රාවක රහතන් වහන්සේලාට වගේ යම් සත්කාරයක් සම්මානයක් දෙමව්පියන්ට කරනවද, ඒ ඔක්කොම සුගතියේ. ඒ අයගේ අතින් වැරදි වෙන්නේ නැහැ කිව්වා. කොහොම හරි බේරෙනවා. එයා ගුණ නැති වෙන්නේ නැහැ, ගුණ ඇති වෙනවා. අපායට යන්නේ, සුගතියට යනවා. ඒ නිසා ඒ වගේ සැලැස්මක් මේ අවුරුද්දේ ඇති කරගන්න. ඒ තමයි මේ හතර දෙනාට වැරදි වෙන්න දෙන්නේ නැහැ මගෙන් කියලා. අනිත් සැලසුම් ගහනවා ඔයාලා ගහ වෙනතනට, ඔයාලා වැඩ කරන ආයතනවල ගහනවා. දැන් ඊළඟ අවුරුද්දට සැලසුම්, රජයෙන් වෙනම සැලසුම්, ආයතන වලින් වෙනම සැලසුම්, බිස්නස් වල වෙනම සැලසුම්, වෙළඳ ව්‍යාපාර වෙනම සැලසුම්, ඒකේව ගහනවා. ඔබ සැලසුමක් ගහගන්න මේ විදියට ගුණ ඇති වෙන එක, ගුණ නැති වෙන එකක් නෙවෙයි. ඔබ ඉහළට යන එකක්, පහළට වැටෙන එකක් නෙවෙයි. ඔබ සුගතියට යන එකක් දුගතියට වැටෙන එකක් නෙවෙයි. එනිසා ඒ සඳහා මේ අලුත් අවුරුද්දේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින්, මේ උත්තරීතර පාරිශුද්ධ ධර්මයේ අනුහසින් ඔබට මේ ලබන්නා වූ මේ වසර ව්‍යවහාරික වශයෙන් ඒකාන්තයෙන්ම සැපවත් වේවා, සුවදායක වේවා, පිනෙන් පිරෙත්වා, ඔබගේ ජීවිතේ සාර්ථක වේවා. හුදේ කවුරුත් බලාපොරොත්තු වෙන සියලු දුක් නසන අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් උපකාර වෙත්වා. අද අසිරිමත් දම්සක ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ වර්චුසා ආයතනයේ ධර්මදාන කල්යාණ මිත්‍රයෝ. ඉතින් මේ පිරිසක් එකතු වෙලා තමයි මේ ධර්මදානය සිද්ධ කරන්නේ. මේ ධර්මදානයෙන් රැස් වෙන සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, දෙව් යස ඉසුරෙන් වැඩිත්වා, මේ පින්වතුන් දැහැමින් බොහෝ කාලයක් ආරක්ෂා කරගනිත්වා, දෙවියෝද සසර දුකින් අත්මිදිත්වා කියල සාතු කියන්න. ඒවාගේ රැස් කරගන්ට යෙදනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදන් වෙත්වා. ධර්ම දේශනාවට උදව් උපකාර කළ කවුරුත් නමින් මිය පරලෝගී ඥාතීන්ද, ඔබ කවුරුත් නමින් මිය පරලෝගී ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඥාතීන් පරලෝවසින් සුඛී සූපත් වේවා, සංසාර දුකින් අත්මිදිත්වා කියල සාධකයන්. ඒවාගේම වර්චුසා ආයතනයේ ධර්මදාන කල්යාණ මිත්‍රයන් එකතු වෙලා මේ ධර්මදානය සිද්ධ කරන්නේ. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන් සඳහන් කළ තියෙනවා ස්වාමීන් වහන්සේලා, පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට පින් දෙන්න කැමතියි කියලා. පින්වත් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර, පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කලණ මිතුරු සංගරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටත්, ඔබ ආයතනයේ සියලු දෙනාටත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටත්, ලොකු කුඩා සියලු දෙනාටත්, විශේෂයෙන් අපි මේ ලෝකෙට බිහි කළ මව්වරුන්ට මේ පින් අනුමෝදන් වේවා, පියවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. එයත්තු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මිය ගොස් ඇතනම් පරලෝවසින් සැපවත් වේවා. හොඳට මතක තියාගන්න, ඒ මව්වරුන්ට, පියවරුන්ට යම් උපකාරයක් කරන්න තියෙන ජීවත් වෙලා ඉන්න කල් විතරයි. එයත්තු මැරුණාට පස්සේ මව කියලා එක්කෙනයි ඉන්නේ, පියා කියලා එක්කෙනයි ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම වහ වහ එයත්තන් පින් දිදී උපකාර කරන්න. ඉතින් මේ පින් අනුමෝදන් වෙලා යැත්තු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම අප කාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් උපකාර වෙත්වා. අද දවසේදී අසිරිමත් දම්සක සදහම් දේශනාව තුළින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ දහම් කරුණු රාශියක් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණා. අප කළ යුතු වන්නේ ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ඒ උතුම් ධර්මයේ ජීවිතයට ගලපාගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වහ වහා මහන්සි වීමයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට ගලපාගෙන ගුණධර්ම දියුණු කිරීමට වෙහෙසීමයි. උතුම් දහම් කරුණු කියා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කර සිටිමු. ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්, ධර්ම දානයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ඒ උතුම් පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේටත් උපකාර වේවා. සාදු සාදු සාදු. දැන් අපි පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාර පූජා කර සිටිමු. බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ ඒත් සමගින් අදදිනයේදී අසිරිමත්දම් සක සදහම් වැඩසටහන නිමා කිරීමටයි මේ සූදානම. ඔබට ඩයිලොක් TV නාලිකංක 27 ඔස්සේත්, පියෝ TV නාලිකාංක 99 ඔස්සේත්, www.sraddha.lk අපගේ වෙබ්බඩවිය ඔස්සේ මෙන්ම UHF නාලිකාංක 55 ඔස්සේ බස්නාහිර පළාතේ සිටින ඔබට මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.